I'm going to start a new series today. මම අද දවසේ අලුත් මාතෘකාවක් පටන් ගන්නට යනවා. It's a very exciting series. ඉතාමත්ම උද්යෝගීමත් මාතෘකාවක් යටතේ කතා කරන්න යන්නේ. I've titled it Every Christian is a Soul Winner. හැම කිතුණුවෙක්ම ආත්ම දිනන්නෙක් කියන අව මාතෘකාවයි. Every Christian is a Soul Winner. හැම කිතුණුවෙකුම ආත්ම දිනන්නෙක්. And I believe this is of the Holy Spirit. මම විශ්වාස කරනවා මේ මාතෘකාව ශුද්ධාත්මන වහන්සේ තුලින් පැමිණියා. Jesus said I will build my church. Yesus wahanse kiwa mama mage sabhava godanaganawa kiyala. And the gates of hell shall not prevail against it. Paatale dorutu eta viruddhawa sitinne naha kiyala kiyenawa. So when Jesus said I will build my church. Yesus wahanse kiwa mama mage sabhava godanaganawa kiyala. He was speaking about the church which is the body of Christ. Un wahanse katha kare Christus wahansege sharirey wanna us sabhava ganai. And how does he build his church? Kohomada un wahanse sabhava godanaganne? He builds his church by his words. Un wahanse sabhava godanaganne un wahansege wachane karana kota genai. By his word. Un wahansege wachane karana kota genai. Which is anointed by the Holy Spirit. Shuddhatmanan wahanse tuin aa lepa laba athi wachane. So God's purpose in giving his word is to build his church. E wachanaya dime aramuna deviyan wahansege sabhava godanagima pinisai. So every time we have an opportunity to listen to the word. Etin wachanaya asanta apata labennau hama avasthawakma God's purpose in sending that word is to build us up. E wachanaya evime ekama aramuna ewilla apiwa godanagannatai. Hallelujah. Hallelujah. It is not just to listen only. ඔබට අහුම්කන් දෙන්නට පමණක් නොවේ it is to hear and to do අහුම්කන් දීමටත් ඒ වගේම ක්‍රියාවට දැමීමටත් every time god speaks to you දෙවියන් වහන්සේ ඔබට කතා කරන හැම මොහොතකදීම you have to hear what god says to you දෙවියන් වහන්සේ ඔබට කතා කරන දේ ඔබට ඇසෙන්නට අවශ්‍යයි but it's not over you have to hear and do එතනින් අවසන් වෙන්නේ නැහැ ඔබට අසපු දේ ඔබ ක්‍රියාවට දැමිය යුතුයි hallelujah hallelujah you have to hear to do ඔබට ඇසෙන්නට අවශ්‍ය ක්‍රියාවට දමන්නට නම් say I hear to do ඔබ කියන්නේ මට ඇසෙනවා මම ඒ දේ ක්‍රියා කරනවා hallelujah hallelujah there are those who only hear and hear but they never do සමහර අය සිටිනවා උන් දිගින් දිගටම අහුන්කම් දෙනවා නමුත් ක්‍රියාවට දමන්නේ නැහැ they are professional hearers only ඔවුන් ඒ විශේෂඥයන් ඇසීමට විශේෂඥයන් you know have you heard about the dead sea ඔබ ඒ මල මුහුද ගැන අහලා තියෙනවද The Dead Sea is called the Dead Sea because the water only goes into the Dead Sea it doesn't have a outlet. මල මුහුද කියලා කියන්නේ වතුර ඒ ජලය පැමිණෙන විතර එතනින් එහාට ජලය තවත් ස්ථානයකට යෑමක් ගැලීමක් සිදු වෙන්නේ නැහැ. So many Christians are sometimes like they hear they go to conferences they hear so much but they haven't put into action what they have heard බොහෝ කිතුනුවන් මේ වගේ ඕන් ඒ විශේෂ රැස්වීම වලට යනවා සම්මන්ත්‍රණ වලට යනවා බොහෝ දේ අසනවා නමුත් අසන දේ ක්‍රියාවට දමන්නේ නැහැ but the important thing is not about what you hear the important thing is what have you done about what you have heard වැදගත්ම දේ ඔබ ඇසුවේ මොනවද කියන එක නෙමෙයි අසපු දේෙන් ඔබ ක්‍රියා කරේ මොනවද කියන එකයි hallelujah hallelujah you know we have a wonderful church we bring the word of god so powerfully so anointed අපට අනර්ග සභාවක් තිබෙනවා ඊටාත්ම ආ ලේපලත් බලයෙන් යුක්ත වචනයක් ඔබට දෙනු ලැබෙනවා you know many people would give anything to be to hear this word of god you're hearing මෙවැනි වචනයක් ඔබ අසන්නව මෙවැනි වචනයක් අසන්නට බොහෝ මිනිසයන් ඕනෑම දෙයක් දෙන්නට සූදානම් but yet for some of us this word can be just a normal message ඒ නමුත් අපි සමහරෙක් අයට මේ වචනය සාමාන්‍ය වෙන්නට පුළුවන් but it should not be ඒක එසේ වෙන්නට බෑ the word of god must never be normal for us දේව වචනය කිසි දවසක අපට සාමාන්‍ය නොවිය යුතුයි hallelujah hallelujah it's always an opportunity for us to hear and to do and to grow හැම වෙලාවකදීම අපට අවස්ථාවක් තිබෙනවා වචනේ අසන්ට ක්‍රියා කරන්නට වර්ධනය වෙන්නට you know, Pastor Chris was telling a story one time Pastor Chris එක කතන්දරයක් කිව්ව කාලයකදී this was many years ago I think in the 1980s early 80s ප්‍රමාණයකට පෙර 1980 ගණන් වල he was about to listen to a cassette a tape cassette tape in 1980 can you remember those cassette tape and one of his friends came to visit him ඔහු කැසට් පටයකට ඇහුන් කන් දෙන්නට යන අවස්ථාවකදී ඔහුගේ මිත්‍රයෙක් නිවසට පැමිණියා and so pastor said I'm going to listen to a cassette you know this is a very special cassette pastor kiwa e mitriyata mama den cassette patayak asannata yanawa meka ithamathma vishesha cassette patayak I just got kiyala. It because this meeting is where three men of god were on the same platform meka mama aragatte e ekama arthalaye mata deviyan wahansege dasayan tidenek sevaya kara and this these three men of God were the top men of God. මේ දෙවියන් වහන්සේගේ මිනිසයන් තුන් දෙනා ඒ විශේෂ වූ දෙවියන් වහන්සේගේ දාසයන් තිදෙනෙක්. They've never been on the same platform for a long time. ඔවුන් එකම අර්ථාරය මත එකට සේවය කරලා නැහැ බොහෝ කාලයකට. The three people some of you might know them, Kenneth Copeland, T.L. Osborne and Kenneth Hagin. Yeah, Kenneth Hagin, sorry. Kenneth Hagin, Kenneth Hagin, T.L. Osborne and Oral Roberts or some three, okay, doesn't matter. E devadasin tudena ekata seve kara ekamarthare mata. And Pastor Chris was about to put this cassette out and this man said, "Oh, I have been to that conference." Pastor Chris me cassette pate danna yanakotuma mitraya kiyala tibenawa mama me sammantrayata sahabhagi unane kiyala. Pastor Chris stopped and said, "You mean you were at this conference?" Pastor Chris natara karala ehuwa e kiyanne oba me sammantrane ættatama hitiyada? And he mentioned the three names. Ohu e nam thuna pavasuwa. He said, "Yes, I was there at the conference." Oh, mama e sthane sammantraneyata sahabhagi una. And tears came into Pastor Chris's eyes. Pastor Chris ge das walata kandulu paminiya. He said, "You went to this conference." Ohu navathat ehuwa oba me sammantraneyata giyada? And what happened to you? Mokadda obata siduune? Actually this man had come to get some money from Pastor Chris. Me mitraya attatama ewillla tibune Pastor Chris ge yam mudalak illagenai. He said, "You went to this conference." Me sammantraneyata oba giyada? And nothing happened to you. Namuth oba ge jeevithaye kisi deyak une naddha kiyala ehuwa. You know, sometimes our lives can be like this. Samahallawata ape jeevithat menne me wage wennata puluwan. You know, God would give us the opportunity. Deviyan wahanse apata avasthawa denawa. But yet we will not see it. Namuth api e avasthawa dakinne nathi wei. But yet God will hold you responsible. E una deviyan wahanse obawa tamai e obata tamai wage kima pawarala tibenne. Let me repeat that. Yet God will find you. God will hold you responsible to what he has given to you. Obata di athi de oba thamai wagakima darannata awashya wanne. So what you do, you know, what you do about what you hear matters. Oba asanna wu de pilibandawa oba kumakda karanne kiyana eka ithamathma wedagath. Hallelujah. Hallelujah. When you listen and receive, you want to tell it to others. Oba yam deyak asala oba laba gaththama oba an ayatath kiyannata pelambenawa. You know, when you receive the gospel, oba subaranchiya labuwahama, when you receive that the news that God loves you, Jesus wahanse obata prema karana bawa oba asuwahama, that he died for you, unwahanse oba udesa merunu bawa, that God sees you valuable, deviyan wahanseta obawa watina bawa danagaththama, you cannot keep it for yourself, obata oba udessama pamanak me de thiya gannata baha, you want to tell it to others, obata oba aasa karanawa manushyanta me de kiyannata. Hallelujah. Hallelujah. When you know that Jesus is so wonderful, deviyan wahanse me tharam anargay kiyala oba danagaththama, that he gave us his supernatural life for us to live on this earth, unwahanse gema suba uttaritra jeevithaya me polave apita jeevath wenata dunna kiyala danagaththama. He has made available the same life that he lived on this earth. Me polave unwahanse gatha karapu ema jeevanayma apata dunna bawa danagaththama. A different kind of life. E wenas wu jeevanaya. When you hear that, when you begin to enjoy that life, oba de asuwahama me jeevithaya oba bhukti vindinnata patan gaththama, something happens into your life. Yam deyak obage jeevithaye siduwenta patan gannawa. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. There is a burden in your heart. Obage e athulante yam dævimak barak tibenawa. You want to tell it to others. Obata aasawak tibena dævimak tibena wan manushyan samaga me de beda gannata. You want to tell it to others who have never heard it. Me de asana thi hama kenekutama kiyanta obata aashawak athi wenawa. If you're not telling that, then something is wrong. Oba me de kiyanne naththam yam væraddak tibenawa. Something is wrong. Yam deyak væradila tibenawa. You know, I remember in my early days in 1988 when I came to know Jesus 88 mama deviyan wahanseva danagatta mul kale, you know, I couldn't keep this news for myself. Mata me suba aranchiya ma udesama pamanak tiya gannata beri una. I was working in a hotel as an accountant. Oba dannawa samaharek dannawa mama hotel ekak ganakadhikari wara ekkes katayutu kara. You know, I didn't go to the restaurant to have my meals. I went to the staff cafeteria. මම එතනින් එහාට රෙස්ටෝරන්ට් එකට ගියේ නැහැ කෑම කන්නට ඒ ස්ටාෆ් එක ඉන්න ස්ථානෙට තමයි ගියේ Because I want to tell somebody මම කාට හරි මේ පණිවිඩය කියන්න ආශ කරපු නිසා At the staff cafeteria I led more people to the Lord ඒ ස්ටාෆ් එක තුල මම බොහෝ සෙනගක් දෙවියන් වහන්සේ උදෙසා දිනාගත්තා Hallelujah many of them are now serving the Lord බොහෝ අය අද වෙන විට දෙවියන් වහන්සේට සේවය කරනවා Hallelujah Hallelujah See when you have experienced this gospel this love that you want to tell it to others me subaranchiya me preme oba addakkahama obata nishabdawa sitinnata baha hallelujah hallelujah you know I remember when people invite me to a party or maybe even another church I used to say you know can you give me 2-3 minutes to say something mata matakai am utsavayakata ehemath naththam sabhavakata mata aaradhana karoth enti kiyala mama nirantarin me ungen asasithiya mata vinadi 2 ekata yamak kiyanna puluwanda kiyala you know I used to tell what Jesus did in my life Jesus wahanse mage jeevithaye karapu de tamai e kaalaya thule mama un samaga beda ganne people were surprised manushyan pudumeta pattuna in my office people were surprised mage karyalaye manushyan pudumeta pattuna because I was the guy who used to you know make all kinds of jokes and you know keep the office going manda mama tamai godak vihilu tahalu karamin e kattiyewa udyogen tabupu kena and yet they saw there was change in this man namuth own dakka me manushyage ehemath pastor roshan ge venaso un addakina patan gatha hallelujah hallelujah hallelujah hallelujah has the gospel made an effect in your heart subaranchi obage hadavate wenasak kara tibenawada the apostle paul says in 1 corinthians 9 16 and 17 paul tuma 1 corinthians 9 16 17 kiyenawa let's look at that 1 corinthians 9 16 and 17 1 corinthians 9 weni parichchede 16 saha 17 pada though I preach the gospel I have nothing to glory then he says for necessity is laid upon me yea woe unto me if I preach not the gospel maknisada mama subaranchya deshana karam numut parattu kar ganimata mata kisit natha maknisada ese kirimata bandi sitimi subaranchya deshana nokolot mata dukwe see this man was so passionate about the gospel me manushya subaranchya gana metharam davimakin sitiya because he has seen what the gospel had done in his life mandahu dakka tibuna ohuge jeevithe me subaranchi kara athi de this necessity is laid upon me mama bandi sitinawa kiyala kiyenawa me subaranchi deshana karannata necessity you know I cannot stop giving this gospel mata me subaranchi deema nathara karagannata baha I cannot help but give the gospel mata vena kisi deyak karannata baha subaranchi denawa misa hallelujah hallelujah you know this was a man who had known Jesus Christ me Jesus wahanseva hondin danagena situ manushye woe unto me if I preach not the gospel subaranchya deshana nokolot mata dukwe hallelujah hallelujah next verse said for if I do this thing willingly I have a reward but if against my will a dispensation of the gospel is committed unto me maknisada meka mage kemattenma karamnam mata vipakayak tibe kemattak nathuwa kalat gabadakarakamak mata bara di tibe hallelujah hallelujah this gospel has been committed to me oh kiyenawa me subaranchiya mata bara diila tibenawa it has been committed unto me mata bara karala tibenawa hallelujah hallelujah so this gospel is so important for us me subaranchiya apata ithamathma wedagat as we share the gospel අපි සුභාරංචිය බෙදා ගන්නා අතර we are communicating the love that we received from Jesus අපි යේසුස් වහන්සේගෙන් ලැබුවා වූ එම ප්‍රේමයම අපි අනිත් මනුෂ්‍යයන්ට sannivedanaya කරනවා hallelujah hallelujah you know if you see in our country අපේ දේශයේ ඔබ දැක්කොත් many people even haven't heard about Jesus බොහෝ මනුෂ්‍යයන් යේසුස් වහන්සේ ගැන අහලවත් නැහැ especially if you go to the rural areas විශේෂයෙන්ම දුෂ්කර පළාත් වලට අපි ගියොතින් and some people think that You know Jesus was some religious leader. Samahara manushyan sitenawa Jesus wahanse ewila tawat aagamika nayakek kiyala. They only know about historical Jesus. Oun godak durata danne ay aitihasika Jesus wahanse gana pamana. Maybe during Christmas time they see about Jesus's birth and all the stories. Natal kale di oun ahanawa Jesus wahanse meheme ipuduna e kathandarayak vitarai oun danne. Hallelujah. Hallelujah. But They do not know that Jesus Christ is alive today. Namuthon danne na Jesus wahanse ada davase jeevamanawa sitinawa kiyala. You know they think Jesus lived there he was a good man and he died. Oul hitenawa Jesus wahanse me polive sitiya hondata yahapatwa jeevath una inpase un wahanse meruna kiyala. And he gave a religion for people to follow. Sa manushyanta aagamak dunna kiyala hitenawa anugamane karannata. And Even when we say he rose from the dead, api kiyuwat Yesus wahanse nawatha nagitta kiyala, which is really the proof that Jesus is the Son of God. Yesus wahanse deviyan wahansege putraya bavata oppuwa nam e nawatha nagitimai. You know, many people think that's a story. Boho manushyan sithuna meka kathandareyak pamanai kiyala. People think this is a made up story. Manushyan sithuna meka surangana kathawak naththa manushya visin nirmanaya karapu kathawak kiyala. But we know this is real. Namuth api dannawa meka satya wu kathandareyak kiyala. We know Jesus is real. Api dannawa Yesus wahanse satyai kiyala. Because he lives in us. Manda api thule unwahanse jeevath wenisa. He speaks to us, he hears us. Unwahanse apata කතා කරන අපට අහුන් කන් දෙන්නව දෙවියන් හල්ලෙලූයා හල්ලෙලූයා and we know it අපි දන්නවා මේ දේ so how can we keep quiet ඉතින් කොහොමද අපි නිශ්ශබ්දව සිටින්නේ how can a christian keep quiet about what he believes කොහොමද කිතුනෙක් නිශ්ශබ්දව සිටින්නේ ඔහු විශ්වාස කරන දේ ගැන how can he do it කොහොමද ඔහු එහෙම කරන්නේ it is impossible ඒක වෙන්නට බෑ please don't keep quiet කරුණා කරලා නිශ්ශබ්දව සිටින්නට එපා please don't keep quiet about what you believe about Jesus කරුණා කරලා ඔබ යේසුස් වහන්සේ ගැන විශ්වාස කරන දේ ගැන ඔබ නිශ්ශබ්දව සිටින්න දෙපා Please don't try to hide what you know about Jesus කරුණා කරලා ඔබ රහසිගතව කරන්නට එපා ඔබ පිළිගන්නා වූ ඒ ක්‍රිස්තුස් වහන්සේව Because do you know what you have inside of you මන්ද ඔබ දන්නවද ඔබ තුල තිබෙන කුමක්ද කියලා Do you know what the gospel has brought you and made you ඔබ දන්නවද සුභාරංචි තුලින් ඔබට කුමක්ද සිදු වුනේ ඔබ කොතැනකටද ගෙනාවේ කියලා Hallelujah Hallelujah This gospel is the answer to many people's cry. Me subaranchiya evilla boho e handimen sitinnavu manushyange visandumai. The world is crying out for a solution. Mulu lokema hada wetenawa visandumak soyemi. Just look at our nation today. Apage deshiya desa balanta. You go around you see people you know in many kinds of troubles and struggles api deshe diha baluwoth api dakinawa boho manushyan boho abiyoga prashna tulin gaman karanawa hallelujah people are sick people are in debt manushyan rogiwa sitinawa nayabarin sitinawa and so many things happening around in the world boho dewa loke wata siduwemin pawathina you look at the newspapers api puwat pat baluwahama you look at the television news api e pravruthi baluwahama people are ask you where is the answer manushyan boho ahanawa ko me visanduma kiyala where is the answer koheda visanduma tibenne you know people are trying to discuss and see is there a political answer manushyan balanawa sahakachcha pavatwala e deshapalana visandumukata enna puluwanda kiyala every morning I go for a walk in this area there in the walk path hama udasanakama mama evidinnata yana me udeta and you see there are groups of people men in there maybe 50s 60s walking in groups mama dakino e 50 60 vayas athura manushyan kandayam lesa e avidinnata yanawa I used to join them also before kalin mamat ounge kandayamat samaga tamai gaman kare You know you see every conversation they are talking about politics. Namu ton katha karanne e hama sannivedanayakama tibenne deshapalane gana. There's nothing else to talk. Vena kisi deyak naha onta katha karannata. Because they do not know the answer. Manda own visanduma nodanna nisai. And all their discussion is complaints. Ounge hama e saakatchawakma ævilla kendirgaya. Complaints and complaints. Digin digatama kondurenawa. Sometimes you think they should be in in the parliament and they should be the ministers not those who are elected samallawata hitena moun thamai parliament indala methi emathi wara wenna tibune dan innaye nemei kiyala but yet we know the answer has been given to us namuth api dannawa kitunwan lesa e visanduma deela tibenne apatai apatulai the gospel is the number one solution subaranchiya thamai e moolika visanduma hallelujah god so loved the world that he gave his only son deviyan wahanse mulu lokete taram prema kara yesus wahanse wedena taram why did he give his son ai unwahansege putrayawa dunne why did he give his own one and only son ai unwahansege ekajataka putrayawa dunne to be the solution to the world me lokete visanduma wana pinisai to be the solution of every man's need hama manushyagema avashyathave visanduma wana pinisai whatever that need may be e avashyathave kumak hoveva how big that need is ketaram vishala how desperate that need is ketaram e antima sthanayata ævila thibunath e avashyathave that need is met in the gospel e avashyathaveta muna gæsennata puluwan subaharanchiya karana kota gena hallelujah whosoever believeth in him e yesus wahanse mata vishwasaya thabanna o nema kenek whosoever believeth o nema kenek it doesn't matter what religion he belongs to oba කුමන ආගමකට අයත්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. Because God so loved the world that he gave his son. මන්ද දෙවියන් වහන්සේ මුළු ලෝකයටම ප්‍රේම කරපු නිසා උන්වහන්සේගේ පුත්‍රයා වෙන්නේ. Hallelujah. Hallelujah. Every man that a woman you see is in that world. ඔබ දකින්නා වූ හැම මිනිසෙක් හැම පුරුෂයෙක් කාන්තාවක් ඒ ලෝකයට ඇයිති. But we got to tell them. නමුත් අපි ඔවුන්ට කියන්නට අවශ්‍යයි. Because if they believe manda own vishwas karo thi they're going to come out of their trouble own ge e prashna karadara walin eliyat enna they're going to come out of that trouble own e karadaren eliyat enna they're going to come out of that that predicament e apahasu vatavaren own eliyat enna they're going to come out of that sickness e rogen own eliyat enna they're going to come out of that poverty e dukhi kamin own eliyat enna hallelujah hallelujah hallelujah hallelujah but we got to tell the message namuth api e paniwidiya dennatama awashya hallelujah hallelujah the angels are not going to tell the message deva dutyan paniwidiya aragena yanta yanne neha the newspapers are not going to give the message puwatpat e paniwidiya aragena yanta yanne neha god has chosen you and me deviyan wahanse e udesa thoragena tibenne obawat mawat hallelujah hallelujah why did god save you ඇයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඔබට ගැලවීම දුන්නේ? Have you ever wondered? ඔබ කිසි දවසක මේ ගැන සිතලා තිබෙනවද? Have you ever wondered? ඔබ කිසි දවසක මේ ගැන සිතලා තිබෙනවද? Why Jesus saved you? ඇයි යේසුස් වහන්සේ මාව ගැලවුවේ? And why he gave you a wonderful life? ඇයි ඔබට මෙතරම් අනර්ග ජීවිතයක් උන්වහන්සේ දුන්නේ? Why he gave you an inheritance? ඇයි උන්වහන්සේ ඔබට උරුමයක් දුන්නේ? It's not just to come to church. නිකන් සභාවට පැමිණෙන්නට විතරක් නොවේ. Not just to come to church on Sunday. ඉරිද දවසක සභාවට පැමිණෙන්නට පමණක් නොවේ. There is a purpose for your life. ඔබගේ ජීවිතයේ උදෙසා යම් අරමුණක් තිබෙනවා. There's a reason for your life. හේතුවක් තිබෙනවා ඔබගේ ජීවිතයේ උදෙසා. There's a reason why God saved you. දෙවියන් වහන්සේ ඔබට ගැලවීම දීමට යම් හේතුවක් තිබුණා. When you were saved. ඔබ ගැලවීම ලැබපු මොහොතේ God gave you a mission. දෙවියන් වහන්සේ ඔබට යම් කාර්යයක් පැවරුවා. Hallelujah. පැවරීමක්. පැවරීමක් කළා. You know there's a mission for you. ඔබට පැවරීමක් දී තිබෙනවා. Every Christian was given a mission and a calling. හැම කිතුණුවෙකුටම කැඳවීමක් සහ පැවරුමක් තිබෙනවා. Hallelujah. Hallelujah. If you do not understand that. ඔබට මේ දේ ඒත්තු ගත්තේ නැත්නම් ඔබ You have not understood why Jesus came. යේසුස් වහන්සේ ඇයි මේ ලෝකෙට පැමිණියේ කියනක ඔබ තේරුම් අරගෙන නැහැ. Hallelujah. Hallelujah. It is a responsibility, it is a privilege. මේක ඇවිල්ලා වගකීමක් ඒ වගේම වරප්‍රසාදයක්. Hallelujah. Hallelujah. 2 Corinthians chapter 5 We're looking at some scriptures now. දෙක කොරින්ති පස්වෙනි පරිච්ඡේදය බලන්න යනවා අපි. Are you with me this morning? ඔබ මාත් සමගද මේ උදෑසන? Hallelujah. Hallelujah. 2 Corinthians 5:15 and 16. Sorry, 14 and 15. දෙක කොරින්ති 5:14 15 අපි බලන්න යනවා. Now look at this. It says the love of Christ constraineth us. Now it says the love of Christ, my love for Christ. මග්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්නේය. Now the English construction is not very clear on that. It speaks about my love for Christ. මේ ස්ථානයේ කතා කරන්නේ මං දෙවියන් වහන්සේට කරන්නා වූ ක්‍රිස්තුස් වහන්සේට කරන්නා වූ ප්‍රේමය ගැනයි. The love that I have for Jesus. යේසුස් වහන්සේ උදෙසා මා තුළ තිබෙන්නා වූ ප්‍රේමයයි. Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවාද? The love if you love Jesus ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් that love that you have for him compels you උන්වහන්සේට තිබෙනා වූ එම ප්‍රේමයම යම් ඔබව පෙළඹවීමකටපත් කරනවා you know love is a force ප්‍රේමය ඇවිල්ලා බලයක් you know when you love someone there's a force that enables you to do something that is impossible ඔබ යම් කෙනෙකුට ප්‍රේම කරනකොට කල නොහැකි දේවල් පවා කරන්නට යම් බලයක් නිපද වෙනවා when you love Jesus ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනකොට there's a force that comes out from you යම් බලයක් ඔබ තුලින් එළියට පැමිණෙනවා to do something about that love ඒ ප්‍රේමය ගැන යමක් කරන්නට හැකි වෙනවා because we thus judge that if one died for all then were all dead එසේය එක්කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත් එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත් What does that mean? ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? When Jesus died. යේසුස් වහන්සේ මැරුණු මොහොතේදී I was in Jesus. මම යේසුස් වහන්සේ තුල සිටියා. I was in Jesus. මම යේසුස් වහන්සේ තුල සිටියා. You were in Jesus. ඔබ යේසුස් වහන්සේ තුල සිටියා. And I died. මම මැරුණා. When Jesus died I died. යේසුස් වහන්සේ මැරුණු මොහොතේ මමත් මැරුණා. Hallelujah. The life that I brought to this world I was dead. මේ ලෝකයට මම ගෙනපු ජීවිතය මැරුණු ලැබුවා. And that he died for all. උන්වහන්සේ සියල්ලන් That they which live should not henceforth live unto themselves, but unto him which died for them and rose again. ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටුණා වූ තනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස කියාත්. Can you repeat that again? ජීවත් වන්නන් තව දුරටත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටුණා වූ තනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසයි. Did you see that? ඔබ මේ දේ දැක්කද? So when Jesus died, I died. Yesus wahanse merunu mohotedi apit merun labuwa. But when Jesus rose, namuth Yesus wahanse navata negitunahama, I rose together with him. Mama tun wahanse samaga navata negituna. I rose together with him. Mama un wahanse samaga navata negituna. Into a new life. Aluth jeevanayakata. Into a God life. Deviyan wahansege jeevane tulata. No longer the former life. Tava duratath parana jeevithaya naha. No longer the life of a sinner. Tava duratath e paapishta jeevithayak naha. And now this new life that I was given. Then mata di athi me alu jeevanaya. I have to live for my not for myself. Mama tava duratath ma udessa ne me jeevath wenna thone. I am now given this life so that I would live for the one who died for me. Then mama me jeevithe deela tibenne mata jeevithe deela tibenne e navatha man udessa navatha negittawa o thalwan wahanse udessa jeevath wannatai. You know, a Christian's life kitunu ekuge jeevithaya is no longer life that lives for themselves. Tava duratath taman udessa jeevath wenna jeevithayak nove. Hallelujah. Hallelujah. Are you living for yourself or are you living for the one who died for you? Oba oba udesama du jeevathwanne naththam oba udesama arunawu un wahanse udesada oba jeevathwanne. Hallelujah. Hallelujah. This is a question that we constantly check ourselves. Meka digin digatama api apen asagata yutuma prashnaya. So I am living for him. Oba kiyanta mama jeevathwanne un wahanse udesama. I am living for the one who died for me. Ma udesama arunawu tanan wahanse udesama mama jeevath wenawa. Praise God. Prashansa veva. Let's look at verse 18 to 20 now. Api balamu 18 wana padaye sita 20 wana padaye dakwa. Oba math samagada? We're going to look at scriptures now, so important. Api bible pada desa balno ithamathma wedagat. And all these things are of God, who has reconciled us to himself by Jesus Christ and has given us the ministry of reconciliation. Siyalla paminenne deviyan wahanse genya un wahanse Christus wahanse karanokota gena taman wahanseta api samage karagena samage kirime sevaya apata dun seka. Now look at that. Balanna meka diha. He said God has reconciled us to himself through Jesus Christ. Christus wahanse Yesus wahanse tulin apawa deviyan wahanse samage samage karagena tibenawa kiyala sthane kiyana. The word reconcile means to make peace with. සමගි කර ගන්නවා කියලා කියන්නේ සමාදානය ඇති කිරීමයි. God when he sent Jesus Christ, Jesus was the peacemaker. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව එවන විට මේ පොළවට යේසුස් වහන්සේ තමයි ඒ සමගි කරන්නා ලෙස පැමිණි. Hallelujah. Hallelujah. Jesus came so that myself and God, the enmity that we had before, we'll be changed and I'll be reconciled to God. Yesus wahanse pamiliye epianan wahanset manushyat athara tibuna u e satrukama ivat karala ounwa samagi karana pinisai. And now he said and has given the ministry of reconciliation. E wagema me sthane kena samagi kirime sevaya apata dun seka. You know, not only was I reconciled to the Father, mava pianan wahanse samagi kara pamanak nove, but God has given me a job to do now. Namut matat yam karyayak deviyan wahanse di tibenawa. He has given to me a ministry. Unwahanse mata sewayak di tibenawa. A ministry. Sewaya. And that ministry is the ministry of reconciliation. E sewaya avilla samagi kirime sewayai. Every Christian, the day he gives his heart to Jesus, hama kitunuwek mohuge hadawate Yesus wahanseda dunna mohote patan, he has been given a ministry. Ohuta sewayak di tibenawa. He has been given a calling. Kandavimak di tibenawa. He has been given a responsibility. Wagakimak di tibenawa. He has been given a duty. E කාර්යයක් දී තිබෙනවා. Hallelujah. Hallelujah. See, I've been given a duty. ඔබ කියන්නේ මට කාර්යයක් පැවරී තිබෙනවා. I've been given a responsibility. මට වගකීමක් පැවරී තිබෙනවා. I've been given this responsibility from God. දෙවියන් වහන්සේගෙන් මට වගකීමක් පැවරී තිබෙනවා. What is that ministry? මොකක්ද ඒ සේවය? What is that ministry? මොකක්ද ඒ සේවය? To reconcile others to God. An manushyan deviyan wahanse vetata samagi kirimai. Hallelujah. Hallelujah. You know, in our nation many people even do not know there is a God. Apage deshi boho manushyan devi kene kinnawa kiyalawat dannine neha. You know, although inside them they say, is there a God? ඔවුන්ගේ ඇතුළාන්තයනු සිතනවා ඇත්තටම දෙවි කෙනෙක් සිටිනවාද Many people think if there is a god he doesn't care about me බොහෝ මිනිස්සුන් සිතනවා ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා නම් එහෙනම් මං ගැන සලකන්නේ නැහැ කියලා He must be so far away ඒ තරම් දුර වෙන්න ඇති ඉන්නේ කියලා සිතනවා So I have to make some every effort to try to please ඒක නිසා මම වීරිය කරමින් මේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න උත්සාහ කරන්න ඕනි කියලා හිතනවා But the good news the truth is නමුත් සුභාරංචි එහෙමත් නැත්නම් සත්‍ය නම් You know the good news සුබ ආරංචිය You know what does good news mean? මොකක්ද සුබ ආරංචිය කියලා කියන්නේ? It is about this good God. මේ යහපත් වූ දෙවියන් වහන්සේ ගැන පණිවිඩයයි. This is a good God. මේ යහපත් වූ දෙවි කෙනෙක්. It's not just any God. නිකම්ම නිකන් දෙවි කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්නේ. ප්‍රේමණීය දෙවි කෙනෙක්. The Bible says God is love. බයිබලයේ පවසනවා දෙවියන් වහන්සේම ප්‍රේමයයි. His nature is love. උන්වහන්සේගේ ස්වභාවය ප්‍රේමයයි. This is a good God. මේ යහපත් වූ දෙවි කෙනෙක්. Who wants every human being on this earth මේ ලෝකයේ සිටිනව හැම මිනිසෙක that he created උන්වහන්සේ තමයි මැව්වේ in his likeness in his image උන්වහන්සේගේ ස්වරූපයෙන් සමානත්වයෙන් to enjoy a good life ඒ ජීවිතේ භුක්ති විඳින පිණිසයි you know, God doesn't desire any man suffering දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි කිසිම මිනිසෙක් දුක් විඳීම God doesn't desire any man sick and struggling in life දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි මිනිසයන් ජීවිතේ පොරබදමින් රෝගීව සිටීම but yet nobody knows that නමුත් කිසිවෙක් මේ ගැන දන්නේ නැහැ God has done he has sent his son Jesus and he has shown how much he loves us devian wahansege ekama putraya yesus wahanse evala un wahanse pennwa ketaram prema karana hallelujah hallelujah praise god prashansa weva we have been given the ministry of reconciliation apita samaga kirime seve bara karala thibena say I have been given something to do kiyanna mata yam karyayak pavari thibena I have been given something to do mata karyayak pavari thibena hallelujah hallelujah and I'm going to do it mama e de karanta yanawa kiyala oba kiyanne verse 19 19 wana padaya to wit that God was in Christ reconciling the world unto himself and not imputing their trespasses unto them and has committed unto us the word of reconciliation or the message of reconciliation enam deviyan wahanse manushyange varadawal ounge gananata notaba christus wahanse karana kota gena lokaya taman wahanseta samagi karaganimin sitina seka samagi kirime wachanaya da hemat naththam paniwidaya da apata bara dun seka now I'm not going to explain that fully because it will take much longer mama de pahedili karannata yanne neha boho kale gatha wenisa I want you to go home and meditate what it says namuth mama kemathi oba nivasita gihilla me padaya menahi karana balanta show you adin he has committed unto us the message of reconciliation samagi kirime paniwidaya apata bara dun seka kiyala kiyana me sthane hallelujah hallelujah the previous verse says he has given to us the ministry of reconciliation kalin padaye kiwa samagi kirime sewaya apata dun seka kiyala now he says he has given us the message of reconciliation dan me sthane kiyana samagi kirime paniwidaya apata bara dun seka kiyala hallelujah what is the message of reconciliation mokadda samagi kirime paniwidaya it is the gospel eka thamai suba aranchiya hallelujah hallelujah to tell the world god is not mad with you mulu loketama kiyanna deviyan wahanse obe obat samaga tarahin neme sitinne many people think you know god doesn't love me because I'm a bad person බොහෝ මිනිස්යන් සිතනවා මම දෙවියන් වහන්සේ මට ආදරේ නැහැ මම නරක කෙනෙක් නිසා කියලා you know I'm not a good person let me try to be good then maybe god I can come to god මම යහපත් කෙනෙක් නෙමෙයි ඒක නිසා ඉස්සෙල්ලා මම යහපත් වෙන්න උත්සාහ කරන්නම් එතකොට දෙවියන් වහන්සේ මට ලං වෙයි කියලා මිනිස්යන් සිතනවා you know, many times when you tell people about god and about coming to church people say okay maybe I'll come later බොහෝ මිනිසයන්ට දෙවියන් වහන්සේ ගැන කියලා සබාව ගැන කියලා අපි ආරාධනා කරාම ඔවුන් කියනවා මම පස්සේ එන්න බලන්නම් කියලා. You know I have noticed why people say that. මම තේරුම් අරගෙන තියෙනවා ඇයි මිනිසයන් මෙහෙම කියන්නේ කියලා. Many people think they are not good enough to come to a place like this. බොහෝ මිනිසයන් සිතනවා ඔවුන් යහපත් මදි මෙවැනි ස්ථානයකට පැමිණෙන්නට කියලා. But God loves you the way you are. නමුත් දෙවියන් වහන්සේ ඔබ සිටින ආකාරයටම ඔබට ප්‍රේම කරනවා. He loves you the way you are. ඔබ සිටින ආකාරයටම ඔබට ප්‍රේම කරනවා. It doesn't matter who you are. ඔබ කවුරු වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. It doesn't matter how terrible you are, how wicked you are. ඔබ මොනතරම් නපුරු මොනතරම් වැරදි කරපු කෙනෙක් වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. He loves you just the way you are. උන්වහන්සේ ඔබ සිටින ආකාරයටම ඔබට ප්‍රේම කරනවා. And he gave his life for you. උන්වහන්සේගේ ජීවිතය දුන්නේ ඔබ උදෙසායි. And you can be reconciled to God. ඔබට පුළුවන් ඒ දෙවියන් වහන්සේ සමග සමගි කිරීමකටපත් වෙන්නට So we got to tell people what God has done for them. ඉතින් ඔවුන් මිනිසයන් උදෙසා දෙවියන් වහන්සේ කර ඇති දේ අපි කියන්නට අවශ්‍යයි. We have to tell people what God has done for them. දෙවියන් වහන්සේ ඔවුන් උදෙසා කර ඇති දේ අපි කියන්නට අවශ්‍යයි. Many people in this world are trying to do something for God. මේ ලෝකේ බොහෙන් බොහෝ මිනිසුන් උත්සාහ කරනවා දෙවියන් වහන්සේ උදෙසා යමක් කරන්න. They're doing all kinds of pujas trying to please God. එක එක පූජාවන් කරනවා දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න හිතාගෙන. But the truth is that God has done for us. නමුත් සත්‍යතාවය නම් දෙවියන් වහන්සේ අප උදෙසා සියල්ල කර අවසන්. Hallelujah. Hallelujah. He has done the biggest puja in sending Jesus Christ. උන්වහන්සේ විශාලතම පූජාව අප උදෙසා කරා යේසුස් වහන්සේ උන්වහන්සේගේ එකම පුත්‍රයා අප වෙනුවෙන් වහන්සේ. So that we don't have to do any more sacrifices. අවදිරට අප කිසි පූජාවක් නොකරන පිණිසයි. The son of God was sacrificed for me. දෙවියන් වහන්සේගේ පුත්‍රයා මා උදෙසා පූජා වුණා. Hallelujah. Hallelujah. So that I could be called his own son. උන්වහන්සේගේම දෙවියන් වහන්සේගේම පුත්‍රයා ලෙස මාව කැඳවන පිණිස. Hallelujah. Hallelujah. What a gospel this is. මේක තමයි සුභාරංචිය. What a gospel this is. මොන වගේ සුභාරංචියක්ද මේ? Hallelujah. Hallelujah. But we got to get the job done. නමුත් අපි තමයි මේ කාර්ය කරන්නට අවශ්‍ය. God's number one message is the gospel. දෙවියන් වහන්සේගේ මූලික ඒ නම්බර 1 පණිවිඩය ඇවිල්ලා සුභාරංචියයි. God's number one job is the work of a soul winner. දෙවියන් වහන්සේගේ ඒ නම්බර 1 ඒ පණිවිඩය නම් ඒ ආත්ම දිනන්නන් බිහි කිරීමයි. You know, whatever job you may be doing, whatever business you do. මොන වගේ ව්‍යාපාරයක් ඔබ කරත් මොන වගේ රැකියාවක් කරත් Your number one job has to be the gospel. ඔබගේ නම්බර 1 රැකියාව ඇවිල්ලා ආත්ම දිනා ගැනීමයි. And everything else you do is number 2. ඔබ කරන අනිත් හැම දෙම ඔබගේ දෙවෙනි දේ. You know many Christians say, you know, let me do my job, let me do my business and if I have time, you know, I will see what I can do for God. බොහෝ කිතුනුවන් කියන මම රැකියාව කරලා ව්‍යාපාරය කරලා මට වෙලා තිබුණොත් මම මොන හරි සේවයක් කරන්නම් කියලා. You know, if you cannot think like that. නැහැ ඔබට එහෙම හිතන්නට බෑ. You cannot think like that. ඔබට එසේ සිතන්නට බෑ. God so loved the world that he gave his son for you. දෙවියන් වහන්සේ මුළු ලෝකෙට ප්‍රේම කරපු නිසා උන්වහන්සේගේ එකම පුත්‍රයා අපට දුන්නා. He saved you from eternal death. ඒ සදාකාලික මරණයෙන් ඔබව බේරගත්තා ගලවගත්තා. He has given you eternal life. ඔබට දැන් සදාකාල ජීවනය උන්වහන්සේ දී තිබෙනවා. Your life belongs to him now. ඔබගේ ජීවිතය දැන් අයිති දෙවියන් වහන්සේටයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So as a church when we come like this. ඉතින් සභාවක් ලෙස අපි මෙහෙම එකට පැමිණියහම We come here to receive the word to be built up. අපි පැමිණෙන්නේ වචනය ලැබමින් ගොඩනැගෙන්නටයි. But it's not over. නමුත් මේක මේ ස්ථානයෙන් අවසන් වෙන්නේ නැහැ. You know many people come to church on Sunday and their next spiritual work is next Sunday to come again. බොහෝ මිනිසුන් ඉරිද දවසේ සභාවට පැමිණලා ඊට පස්සේ උන්ගේ ඊළඟ ආත්මික කාරණාව වෙන්නේ ඊළඟ ඉරිද සභාවට පැමිණීමයි. You come here but now when you go out there's a job for you to do. ඔබ මේ ස්ථානෙට පැමිණලා මෙතනින් එළියට ගියාම ඔබට යම් කාර්යයක් පැවරී තිබෙනවා කරන්න. You are going out to the world to be witnesses. ඔබ එළියට ලෝකයට යන්නේ සාක්ෂිකාරයන් හැටියටයි. You are going out to the world to accomplish the ministry of reconciliation. ඔබ ලෝකයට ගමන් කරන්නේ මෙතනින් එළියට යන්නේ සමග කිරීමේ සේවය කරන පිණිසයි. To give that message of reconciliation. ඒ සමග කිරීමේ පණිවිඩය මිනිසයන්ට දෙන්නටයි. Because God has entrusted that to you. මන්ද දෙවියන් වහන්සේ මේ දේ ඔබට බාර දී තිබෙන නිසා. And one day you have to give account to God. එක දවසකදී ඔබට දෙවියන් වහන්සේට ගණන් දෙන්නට සිදු වෙනවා. Hallelujah. Hallelujah. Your boss in this world. මේ ලෝකයේ ඔබගේ බොස් You have to give account to him about your job. ඔබගේ රැකියාව ගැන ඔබ ඔහුට ගණන් දෙන්නට අවශ්‍යයි. But when you leave this world. නමුත් මේ ලෝකේ අතහැරලා ගිය දවසේ you don't have to give account to your boss. ඔබගේ ඒ භෞතික බොස්ට ඔබ ගණන් දෙන්නට අවශ්‍ය නැහැ. But you have to give account to the big boss. නමුත් ඔබගේ big boss වර්ගීක පියාණන් වහන්සේට ඔබ ගණන් දෙන්නට අවශ්‍යයි. He say I have given you this ministry. උන්වහන්සේ කියන්ට යනවා මම ඔබට මේ සේවය බාර දුන්නා. I have given you this message. මම ඔබට මේ පණිවිඩය බාර දුන්නා. What have you done with it? මොකක්ද ඔබ මේකෙන් කරේ? Hallelujah. Ephesians chapter 4 verse 11 and 12. එපිස 4 වෙනි පරිච්ඡේදයේ 11 12 Are you still with me? ඔබ තවමත් මා සමගද? Suddenly you are gone very quiet. හදිසියෙම ඔබ නිශ්ශබ්ද වෙලා. You know either you're thinking very deeply. එක්කෝ ඔබ ඊටාත්ම ගැඹුරු සිතුවිල්ලකට ගිහින් ඉන්නවා. Oh you have stopped listening to me. එහෙමත් නැත්නම් ඔබ මං වට කන් දෙන එක අතහැරලා තිබෙනවා. Hallelujah. Which one is the truth? කෝකද සත්‍ය? Ephesians 4 and he gave that's God. Jesus gave some apostles and some prophets and some evangelists, some pastors and teachers for the perfecting of the saints, for the work of the ministry, for the edifying of the body of Christ. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගත වක්තෘන්ද සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද සමහරු සභාපාලකයන්ද ගුරුවරුන්ද කොට දුන්සේක එසේ දුන්නේ ඇදහිීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහාය. Now look at that. It says these gifts were given to you by God. මේ දීමනාවන් දෙවියන් වහන්සේ විසින් ඔබට දෙනු ලැබුවා. Your pastor was given as a gift from God to you. ඔබගේ සභාපාලකවරයා දෙවියන් වහන්සේගෙන් ඔබට දීමනාවක් ලෙසයි ත්‍යාගයක් ලෙසයි ලැබුණේ. You know why was he given to you? ඇයි ඔහුව ඔබට දුන්නේ? The Bible says for the perfecting of the saints. මේ ස්ථානයේ කියන ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා කියලා. For the perfecting of the saints. ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා. So that means who are these saints? කවුද මේ ශුද්ධවන්තයන්? When the Bible says saints, it is a child of God. Bible e shuddhavantayan kiyala kiyenakota deviyan wahansege daruwan ganai katha karanne. It's not talking about the saints Saint Anthony, Saint all the saints that we hear. E Shanta Anthony ekeka shantawuru gana api ahanawa e gana nemei me sthane katha karanne. The word saint means separated unto God, sanctified. ශුද්ධවන්තයි කියලා කියන්නේ දෙවියන් වහන්සේ උදෙසා වෙන් කරනු ලැබුවා වූ පවිත්‍ර කරනු ලැබුවා වූ සෙනඟයි. Now he's speaking about you. එහෙමත් නැත්නම් ඔබ ගැනයි කතා කරන්නේ. For the work of the ministry. සේවයේ වැඩේ පිණිසත්. Hallelujah. Hallelujah. The work of the ministry. සේවයේ වැඩේ පිණිසත්. You know, I told you there is a ministry of reconciliation. මම කිව්වා ඔබට ඒ සමගි කිරීමේ සේවයක් තිබෙනවා. So the pastor and all these leaders, these officers, their duty is to train you, to equip you for the work of the ministry. ඉතින් මේ සභා පාලකවරුන්ගේ එහෙමත් නැත්නම් ඒ පස්වදාරුම් සේවයේ ඒ වගකීම තමයි ඔබව සන්නද්ධ කිරීම. It says perfecting the saints. ඒ ශුද්ධවන්තයන්ව සම්පූර්ණ කිරීම. So that means we are imperfect. But we are being perfected. ඒ කියන්නේ අපි තාමත් සම්පූර්ණ නැහැ නමුත් සම්පූර්ණත්වයට පැමිණෙමින් සිටිනවා. You know that's why the church is not the perfect church. ඒක නිසයි සභාව නිරන්තරයෙන් සම්පූර්ණ වූ සභාවක් නොවෙන්නේ. There's no perfect church anywhere in the world. සම්පූර්ණ සභාවක් මේ ලෝකේ සොයාගන්නට නැහැ. If you try to look for one, don't join it because the day you join it, it will be not perfect. ඔබ එකක් හොයන්න පටන් ගත්තොත්ින් ඒකට එකතු වෙන්න දෙපා මොකද ඔබ සොයා ගන්නට යන්නේ නැහැ. Hallelujah. Hallelujah. So it is the saints, it is the believers who are called to do the work of the ministry. ඉතින් ශුද්ධවන්තයන් ඇදහිලිවන්තයන්ව තමයි කැඳවලා තිබෙන්නේ මේ සේවය කරන්නට. So that means that if you take the church here today. ඒ කියන්නේ දවසේ මේ සභාව ගත්තොත්ින් the pastor I'm teaching, I'm equipping you. සභා පාලකවරයා ඔබට උගන්වනවා ඔබව සන්නද්ධ කරනවා. But it is you who have to go out to the world. නමුත් ඔබ තමයි ලෝකයට යන්නට අවශ්‍ය. And tell people about Jesus. මිනිස්සුන්ට යේසුස් වහන්සේ ගැන කියන්න අවශ්‍ය ඔබයි. You know, tell people what Jesus has done for you. යේසුස් වහන්සේ ඔබ උදෙසා කර ඇති දේ කියන්නට ඕනේ ඔබයි. You know, help people to know Jesus. මිනිස්සුන්ට උදව් කරන්න යේසුස් වහන්සේ ගැන දැනගන්නට. If you don't do it. ඔබ ඒ දේ කරේ නැත්නම් It's not going to happen. ඒ දේ සිදු වෙන්නට යන්නේ නැහැ. You know, some people say, "Oh, the pastor will do it." මන්ද සමහර මිනිස්සුන් කියනවා සභා පාලකවරයා මේ දේ කරයි. After all, we are giving money. අපි සල්ලි දෙනවනේ කියලා හිතනවා. So let the pastor and the others do it. ඉතින් පාස්ටර් ඉන්න අනිත් අය ඒක කරපු දෙන් කියලා උන් හිතනවා. But the Bible says. නමුත් බයිබලේ පවසනවා. The pastor's job is to train and to equip you. සභා පාලකවරයාගේ කාර්යය ඇවිල්ලා ඔබව පුහුණු කරන්නයි ඔබව සන්නද්ධ කරන්නයි. But the work of the ministry has to be done by you. නමුත් ඒ සේවය සමගිරිමේ සේවය පැවරී තිබෙන්නේ ඔබටයි. Say I have to do it. ඔබ කියන්නේ මම මේ දෙ කරන්න ඕනේ. Only 5 people said that. මම කරන්නට ඕනේ කියලා ඔබ කියන්නේ. Say to the next person you have to do it. ඔබ අසල සිටින කෙනාට කියන්න ඔබ කරන්නට ඕනේ. We have to do it. ඔබ මේ දේ කරන්නට ඕනේ. Hallelujah. Hallelujah. This is our job to do. මේක තමයි අපගේ පැවරුම. If your job it's your job to make known the gospel. ඒ සුභාරංචියන් මිනිසයන් අතරේ පැතිරීම ඔබගේ කාර්යයයි. You know the church of Jesus Christ has work to do. Jesus wahansege sabhavata yam karyayak thibenawa karannata. We all have to do something. Api hama kenekma yamak karannata one. We all have to do something. Api hama kenekma yamak karannata one. You know, not just come every Sunday and go back. Nikan hameridama ævilla aimat yannata vitarak nove. Hallelujah. Hallelujah. Say I have something to do. ඔබ කියන්නේ මට යමක් කරන්නට තිබෙනවා. Say I have something to do. මට යමක් කරන්නට තිබෙනවා. You know today's rhapsody was speaking about that. අද යථාර්ථ රිද්මේ මේ ගැන කතා කරා. Did you enjoy that? ඔබ භුක්ති විඳද? It says that we all have something to do. අපි හැම කෙනෙකුටම යම් කාර්යයක් කරන්නට තිබෙනවා කියලා මේ ස්ථානයේ කියුවා. You know what is your service to God? දෙවියන් වහන්සේට ඔබගේ සේවය කුමක්ද? I'm asking a question now from you. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. දෙවියන් වහන්සේට ඔබගේ සේවය කුමක්ද? What is your service to God? දෙවියන් වහන්සේට ඔබ කරන සේවය කුමක්ද? Hello? I want you to think and answer him. Hallelujah. What is your service to God? ඔබ පිළිතුරක් දෙන්නට අවශ්‍යයි. මොකක්ද ඔබ දෙවියන් වහන්සේට කරන්න ඕන සේවය? Tell others. Are you doing it? ඔබ මේ දේ කරනවද? I hope you if you are not been doing it now you start to do it. මේ දේ ඔබ මෙතෙක් කල් කරේ නැත්නම් මම විශ්වාස කරනවා අද දවසේ ඉඳලා ඔබ කරන්ට යනවා. But if you are self-centered. නමුත් ඔබ ආත්මార్థකාමී නම් and you are thinking about yourself. ඔබ ගැනම පමණක් සිතනවා නම් you will always have excuses. නිරන්තරයෙන්ම ඔබට නිදහසට කාරණාවල් තිබෙයි. You say oh my husband, my wife, my children, my job. ඔබ කියයි මගේ ස්වාම පුරුෂයා, මගේ භාර්යාව, මගේ දරුවෝ, මගේ රැකියාව. And your whole life is wrapped out around your affairs, your activities. ඔබේ මුළු ජීවිතයම ඇවිල්ලා ඔබ ගැන පමණයි. And you will get into big trouble very soon. ඔබ එවිට ඉතා ඉක්මනින් අමාරුවේ වැටෙන්නට යනවා. The Bible says seek first the kingdom of God. බයිබලයේ පවසනවා ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න. And all these things shall be added unto you. අන් සියල්ල නුඹට දෙනු ලැබේ. You know, from my early Christian life days මගේ ඒ මූලික කාලේ පවා this was one scripture I got hold of. මේ එක පදයක් තමයි මම අල්ලගත්ත. You know that was if I give first place to God and the gospel. මම දෙවියන් වහන්සේට සුභාරංචියට ප්‍රථම ස්ථානය දෙනවා නම් then God will do everything for me. දෙවියන් වහන්සේ අනිත් සියල්ල බලා ගන්නට යනවා කියලා මම දැනගත්තා. I don't have to worry about myself. මම තවදුරටත් මං ගැන වද වෙන්න ඕනේ නැහැ කියලා මම සිතාගත්තා. You know that scripture came so much to me. ඒ පදය ඉතාමත්ම බලවත් ලෙස මට කතා කරා. I was not afraid to leave my job and come back to Sri Lanka. මම බය වුණේ නැහැ මගේ රැකියාව අතහැරලා ලංකාවට පැමිණෙන්න. You know, many people ask, "Oh, you left your job, such a good job in Dubai." බොහෝ මිනිස්සුන් අහනවා Dubai දේශයේ ඔබ මෙතරම් හොඳ රැකියාවක් අතහැරලා ආවද කියලා. Hey, for me that was I had to do it. මට ඒ දේ කරන්නට ඕනේ කියලා හැඟුණා. Because I knew if I give God the first place. මන්ද මම දැනගෙන හිටියා දෙවියන් වහන්සේට මම ප්‍රථම ස්ථානය දුන්නොත් it is his business to look after me. උන් වහන්සේගේ කොටස තමයි මාව බලාගන්නේක. Hallelujah. Hallelujah. And after 25 years I know how he has looked after me. අවුරුදු 25කට පස්සෙ මම දන්නවා දෙවියන් වහන්සේ මාව බලාගත් ආකාරය. More than any company in the world he has looked after me. ඒ කිසිම ව්‍යාපාරික ස්ථානයකට වඩා යහපත් ලෙස උන් වහන්සේ මාව රැක බලාගෙන තිබෙනවා. But here today we see many Christians, so called Christians, ඒ වුණත් අද දවසේ අපි දකිනවා බොහෝ කිතුනුවන් having lots of problems, බොහෝ කරදරවල ප්‍රශ්නවල සිටිනවා. Not in our church, අපේ සභාවේ නොවේ. You know, our church there's nobody going through serious problems. අපේ සභාවේ ඒ අමාරු ප්‍රශ්න තුලින් යන අය නැහැ. The other day I was listening to a powerful speaker. මම ඒ බලවත් දේශකයෙක්ගේ දේශනාවක් අසමින් සිටියා. You know, he's a very respected preacher. ඔහු ඉතාමත්ම ගෞරවාන්විත කෙනෙක්. And he was saying, so many people in the church having cancer, so many people in the church having kidney failures, so many people in debt, so many people even committing suicide in the church. ඔහු කිව්වා සභාවේ බොහෝ මිනිසයන්ට cancer රෝගයේ පිළිකාවල් තිබෙනවා, වකුගඩු රෝග තිබෙනවා, ඒ සියදිවි හානි කර ගැනීම පවා මේ සභාවේ සෙනග කරනවා කියලා ඔහු කිව්වා. And he said, why is that? ඔහු ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ? He was really fired up. ඔහු ඉතාමත්ම දැවීමෙන් කතා කරා. And he said, it is because the church has become complacent. ඔහු කිව්වා ඒ සභාව ඇල්මරුණු නිසා කියලා. Because the church decide they come on Sunday, they sit down, warm the chair, go back, come next Sunday, do the same and they think they're all right. සභාවට ඇවිල්ලා ඉඳගෙන ඉඳලා පුටුව රත් කරලා ගිහිල්ලා ආයෙමත් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා මෙච්චරයි කරන්න කියලා කිව්වා. Hallelujah. The ministry of warming the chairs. පුටු රත් කිරීමේ සේවය. Hallelujah. Hallelujah. But as you do that, නමුත් අපි මෙහෙම කරන්න කරන්න you be like a person in the world. ඔබ ලෝකයේ මිනිසෙකුට සමානයි. You know, if your lifestyle is that, ඔබගේ ජීවන රටාව මේ නම් you will be no different. ඔබ වෙනස් වෙන්නේ නැහැ ලෝකයේ මිනිසයාට අතර. You be struggling like the world. ඔබ ලෝකයේ මිනිසයන් වගේ පොරබදින්නට යනවා. You struggling like the man in the world. ඔබ ලෝකයේ මිනිසෙක් වගේ පොරබදින්නට යනවා. And people give excuses. මිනිසයන් නිදහසට කාරණා දෙනවා. Oh pastor, if I have this job, I will serve the Lord. පාස්ටර් මට මේ රැකියාව තියෙනවා නම් මම දෙවියන් වහන්සේට සේවය කරනවා. If I have this money, I will serve the Lord. මට මේ මුදල් තිබෙනවා නම් මම සේවය කරනවා. If I have a wife, I will serve the Lord. මට භාර්යාවක් සිටිනවා නම් මට සේවය කරන්න පුළුවන් කියලා. But yet God has given everything that you need. ඒ වුණත් දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය සියලු දේ දැනටමත් දී තිබෙනවා. The person who says if I have a job, I'll serve the Lord. The day he gets a job, you can't find him. රැකියාවක් තිබුණොත් මම සේවය කරනවා කියන මිනිසෙක් රැකියාවක් හම්බුන දවසේ ඔහුව පේන්නවත් එන්න යන්නේ නැහැ. And when you meet him, ඔබ ඔහුව මුණ ගැසුනහම, Pastor, you know the job that I got, I have to work also on Sunday. එතකොට ඔහු කියනවා පාස්ටර්ව හම්බුනහම පාස්ටර් මට හම්බුන රැකියාව මට ඉරිදටත් වැඩ කරන්න වෙනවා කියලා. You wonder whether it was God who gave the job or the devil who gave the job. ඊට පස්සේ ඔබ සිතනවා පාස්ටර් හැටියට මේක දෙවියන් වහන්සේගෙන්ද යක්ෂයාගෙන්ද ලැබුණේ කියලා මේ රැකියාව. When are you going to serve the Lord? ඔබ කවදද දෙවියන් වහන්සේට සේවය කරන්න යන්නේ? When are you going to serve the Lord? කවදද දෙවියන් වහන්සේට සේවය කරන්න යන්නේ? You know, I have a friend in Dubai. මට Dubai දේශයේ මිත්‍රයෙක් සිටිනවා. When I left my job in 1991 to come to Sri Lanka. 1991 මගේ ඒ රැකියාව අතහැරලා මම ලංකාවට පැමිණියා. He said Machang Roshan. Okay. Machang Roshan. I am also going to follow you. මම තව අනුගමනය කරන්න යනවා කියලා කිව්වා. I am also coming to Sri Lanka to serve you. මමත් ලංකාවට එනවා සේවය කරන්න කියලා කිව්වා. God has called me to follow you. දෙවියන් වහන්සේ මට කැඳවලා තිබෙනවා ඔබ අනුගමනය කරන්න කියලා කිව්වා. I went to see him after 3-4 years. මම අවුරුදු 3-4කට පසුව ඔහුව මුණ ගැසෙන්නට ගියා. He said the same thing. ඔහු ඒ දෙම නැවත කිව්වා. I met him last year after 25 years. ගිය අවුරුද්දේ අවුරුදු 25කට පසුව ඔහුව මුණ ගැසුණා. He still saying the same thing. ඔව් ඒකම කියනවා. He's a dear friend. Oh, yeah. Such a sincere guy. But he's got, the more you delay, the more the world will wrap around you. ඔබ ප්‍රමාද වෙන්න ලෝකය ඔබව වට කර ගන්නට යනවා. There's always something more. හැම වෙලාවෙම ලෝකය දෙයක්. Oh, you want to buy a house. Oh, the children are getting big now. Oh, you want to educate the children. Oh, now the children are getting married. Now the grandchildren have come. දැන් දරුවෝ ලොකු වෙනවා උන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ උන්ට විවාහය දෙන්න ඕනේ ආ දැන් මුණුබුරන් පැමිණලා තියෙනවා හැම වෙලාවෙම මොකක් හරි තියෙනවා But yet God Jesus said you are not of this world. නමුත් යේසුස් වහන්සේ කිව්වා ඔබ මේ ලෝකේ නොවේ. You are not of this world. ඔබ මේ ලෝකේ නොවේ. Although you live in this world, you don't belong to this world. ඔබ මේ ලෝකයේ ජීවත් වුණත් ඔබ මේ ලෝකයට අයිති නැහැ කියලා කිව්වා. You don't put your roots in this world. ඔබගේ මුල් මේ ලෝකයේ අද්දන්න නැහැ ඔබ. Your roots must be in the heavenly roots. ඔබගේ මුල් අද්දන්න අවශ්‍ය වෙන්නේ ස්වර්ගීය තලයේ. Hallelujah. Hallelujah. You know life is too short. ජීවිතේ කෙටි වැඩි. You know the life that we live is too short. අපි ජීවත් වෙන ජීවිතේ කෙටි වැඩි. You know even if you live for 100 years. ඔබ අවුරුදු 100ක් ජීවත් වුණත්. Even if you live 100 years. අවුරුදු 100ක් ජීවත් වුණත්. Think how old you are now. ඔබ දැන් හිතන්න කොච්චරද ඔබට වයස? How many percent you have already exceeded? දැනටත් කොච්චර ප්‍රමාණයක් ඔබ මේ ගත කරලා තිබෙනවද? And how fast it has gone. කොච්චර වේගෙන් ගමන් කරලා තිබෙනවද ඔබගේ ජීවිතය? Don't spend your time on useless things. ඔබේ කාලය නිර්පරාදේ වෙන විනාශ කර ගන්නට එපා. Hallelujah. Hallelujah. Do the things that really count. ඇත්තටම ගණන් දෙන්නට පුළුවන් දේවල් කරන්න. Make your life count. ඔබේ ජීවිතය ගණන් දෙන්නට හැකි ජීවිතයක් කරගන්න. We got only one life. ඔබට තිබෙන්නේ එක ජීවිතයයි. We must make it count for our master. ඒක දෙවියන් වහන්සේට ගණන් දිය හැකි ජීවිතයක් කරගත යුතුයි. We must make it count for our master. අපේ දෙවියන් වහන්සේට අපි ගුරුතුමා නන්ට ගණන් දිය හැකි ජීවිතයක් විය යුතුයි. Don't be worried about this thing and the other. මේ දෙ ගැන ඔබ වද වෙමින් සිටින්නට එපා. Don't worry saying I don't have a house yet. Oh, we are still living in rented house. මට තාම ගයක් නැහැ. තාම කුලියටයි ඉන්නේ කියලා ඔබ කරදර වෙන්නට එපා. Is your God too small? ඔබේ දෙවියන් වහන්සේ කුඩා වැඩිද? Or do you believe that he is the creator of heaven and earth? නැත්නම් ඔබ විශ්වාස කරනවද උන්වහන්සේ ස්වර්ගයේ පොළවේ මැවුම් කරු කියලා? Look at your life now. ඔබගේ ජීවිතයේ දෙස දැන් ඔබ බලන්න. Look at your life now. ඔබගේ ජීවිතයේ දෙස දැන් බලන්න. Hasn't God given you everything that you needed? ඔබට අවශ්‍ය සියලු දේ දෙවියන් වහන්සේ ඔබට දැන්ටමත් දීලා ඉවර නැද්ද? Has he not given you everything that you needed? ඔබට අවශ්‍ය සියලු දේ දෙවියන් වහන්සේ ඔබට දුන්නේ නැද්ද? And yet why are you complaining? තවමත් ඇයි ඔබ කෙඳිරි ගන්නේ? And why are you still waiting? තවමත් ඇයි ඔබ බලා සිටින්නේ? You're still waiting for God to do something. ඔබ තවත් බලා සිටිනවා දෙවියන් වහන්සේ යමක් කරනකන්. But God is waiting for you to get up. නමුත් දෙවියන් වහන්සේ බලා සිටිනවා ඔබ නැගිටිනකන්. Hallelujah. Hallelujah. He's waiting for you to get up to do something. උන්වහන්සේ බලාගෙන සිටිනවා ඔබ නැගිටලා යමක් කරනකන්. No, look away from yourself. ඔබගේ ඒ ආත්මార్థකාමී ලෙස ඔබ දෙස බලන එක නතර කරන්නට. I'll close with the story. මම කතන්දරයක් සමග අවසන් කරන්නට යනවා. This story is about a man who came for a healing service. මේ කතන්දරේ ඇවිල්ලා සුව කිරීමේ මෙහෙකට පැමිණි මිනිසෙක් ගැන. This man was very sick. මේ මිනිසා ඉතාමත්ම රෝගීව සිටියා. He was brought from hospital. ඔහු ඒ රෝහලෙන් තමයි ගෙනෙනු ලැබුවේ. He came for this healing service. මේ හාස්කම් රැස්වීමට ඔහු ගෙනෙනු ලැබුවා. You know they helped him to come and sit. ඒ ඔවුන් ඔහුට උපකාර කරා මේ රැස්වීමට පැමිණලා වාඩි වෙන්නට. The greatest struggle he sat down. ඉතාමත්ම අපහසු වෙන ඇවිල්ලා ඔහු මේ රැස්වීම තුල අසුන් ගත්තා. As he sat down. ඔහු වාඩි වුණ මොහොතේ There was another man that was brought. තවත් මිනිසෙක් මේ ස්ථානෙට ගෙනලු ලැබුවා. He was more sick than this man. ඔහු මේ රෝගී කෙනාට වැඩිය ඉතාමත්ම අයහපත් රෝගයක තමයි සිටියේ. So the first sick man he saw this man being brought. ඉතින් පළවෙනි රෝගී මිනිසයා දැක්ක මේ දෙවෙනියට ගෙනාපු ඒ වඩා අයහපත් රෝගියා පැමිණෙනවා. When he saw this man. මේ මිනිසයාව දැක්කහම His heart was full of compassion. ඔහුගේ හදවත දැවෙන්න පටන් ගත්තා. He saw this man was more sick, suffering more than himself. ඔහු දැක්ක මේ මිනිසයා ඔහුටත් වඩා අවශ්‍යතාවයෙන් සිටින බව. He began to pray for him. ඔහු දැසා මේ මිනිසයා යාඥා කරන්න පටන් ගත්තා. He forgot that he was sick and suffering. ඔහුට අමතක වුණා ඔහුම රෝගයකින් පෙළෙමින් දුක් විඳින්න සිටියා කියලා. He even forgot that he came for healing. ඔහුට අමතක වුණා ඔහු පැමිණිය සුවයක් ලබන්නට කියලා. After the service was over erasweem avasana unada passe when they were asking for testimonies oh sakshi darannata asana vita this man came running to the platform me manushya duwagena idiriyata paminiyala the first sick man e prathamen rogiva pamini manushya the man who prayed e yaaknya karapu manushya he said oh kiwa the moment I started to pray for that man mama ranit manushyata yaaknya karanna patan gatta mohote indala the moment I forgot about my sickness mage roge gena mama amathaka vechcha mohote indala I was healed mama suwaya labuwa hallelujah in fact I didn't even realize I was healed mama mata danunewat naha mama suway kiyala but now I know namu dan mama dannawa kiyala hu kiwwa when I chose to forget about myself මාව ඒ මමත්වය අතහරින්න මම තෝරගත්ත වෙලාවෙදී when I chose to pray මම for the one that was suffering more than me මට වඩා ඒ දුක් විඳින්නා වූ මිනිසයා උදෙසා මම යාඥා කරන්න තෝරගත්තාම that was the very thing that God was pleased with and ඒ දේ තුල තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණේ කියලා ඔහු කිව්වා you know this is the essence of the gospel මේක තමයි ඒ සුභාරංචියේ රසය. This is why we have to give the gospel. මේක නිසායි අපි සුභාරංචිය දිය යුත්තේ. Because there's a world out there. මන්ද ඒ එළියේ ලෝකයක් බලා සිටිනවා. People are going to a lost eternity. මානුෂයන් ඒ නැති වෙන ස්ථානයක සිටිනවා. People are going to a lost eternity. මානුෂයන් ඒ නැති වුණු සදාකාලයකට ඇතුල් වෙමින් සිටිනවා. Do you know that if anyone dies without Jesus? ඔබ දන්නවද යේසුස් වහන්සේ නොමැතිව මැරෙන්නා වූ ඕනෑම කෙනෙක් He's going to an eternal hell. ඒ සදාකාලික නිරයකටයි යන්නේ. Do you know that? ඔබ ඒක දන්නවද? We know that. ඔබ දන්නවද? But yet do we care about that? නමුත් අපි මේ ගැන සලකනවද? You know when someone from our family is sick. අපේ පවුලේ යම් කෙනෙක් රෝගීව සිටින විට. Our loved one is sick. අපේ ප්‍රේමණීය කෙනෙක් We will do everything to keep that person alive. E manushyava jeevath karanta puluwan hama deema api karai. We put them to the best doctors. Api hondama vaidyavarun langata aragena yai. Buy the best medicine. Hondama e aushadha aran de. We are not worried about the price. Api e mula mudal gana salakanne naha evita. We want to keep that person alive. E manushyava jeevath karawana thamai utsaha karanne. But yet. Namuth. If that person's soul is going to hell. E kenaage aathmaya yanne nirayatana. What is the point? මොකක්ද ඒ උත්සාහය ඇති ඵලය? The most important thing. වැදගත්ම දේ නම් is to bring that person to the reconciliation with God. ඒ මිනිසයාව දෙවියන් වහන්සේ සමග සමගි කිරීමයි. Hallelujah. Hallelujah. And are we concerned about that? අපි මේ දේ ගැන සැලකිලිමත්ද? Let's look at our own families. අපි අපේම පවුල් දෙස බලමු. Are there people in your family who are not saved? ඔබගේ පවුලේ ඉන්නවද අය ගැලවීම නොලැබපු අය? It's time to pray about them. ඔවුන් ගැන යාඥා කරන්නට කාලය පැමිණ තිබෙනවා. Not just saying a prayer. නිකං යාඥාවක් කිරීම නෙමෙයි but praying with passion and burden දැවීමෙන් බරක් ඇතුව යාඥා කිරීමයි not wanting anyone to perish කිසිම කෙනෙක් විනාශ නොවීම අපගේ ආශාව විය යුතුයි our loved ones our neighbors our friends අපගේ මිත්‍රයන් අපගේ අසල්වාසීන් අපගේ පවුලේ අය have you ever thought ඔබ කිසි දවසක සිතා තිබෙනවද you know where is the eternal destiny ඔවුන්ගේ ඒ සදාකාලික ඉරණම මොකක්ද කියලා you know giving the gospel is so important සුභාරංචි දීම ඉතාමත්ම වැදගත් Hallelujah. Let's lift our hands to heaven. අපේ දෑත් ඔසවමු ස්වර්ගයට. Let's pray in tongues now. අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරමු. Ribo shanta rakkaraba riyonto. Ribo shandiri antarakkaraba riyente. Lord use us. Lord use us. ස්වාමී අපිව පාවිච්චි කරන්න. Use us Lord. අපිව පාවිච්චි කරන්න. Oh that I may save one soul. එක ආත්මයක් හරි දිනා ගන්නට. That I may save one soul. එක ආත්මයක් හරි දිනා ගන්නට ස්වාමී. ඕ රබා කෂාත. ඕ රබා බබා ශිකා දබා ශාන්ති. යේබෝ සෙන්තරලබෝ ප්‍රින්ටන් ස්ප්‍රින්ටන්. යේබෝ කෝනලබෝ රියොන්තරොබෝ ස්කන්දී. යේබෝ සරලබරබා. තීරොබෝ ස්කන්දේරියන් තීරබස්කාරලබා. යේබෝ බුසන්ත. ඒරබා ශිකාරලබා රියොන්තරොබෝ ස්කන්දේ. යේබෝ බබා ශෙන්ති. විලොබෝ ශිකාරලබා කරබා ශොතෝ. Father give us a compassion for the lost. ඕ ස්වාමී. Oh Rama Mashantara Do something in our hearts today. Behadavate ama karanta swami. Oh Rama Mazandere boshelebo. Oh Rama Mashandere. Lord I pray, I pray, I pray. Endeba shelebo mashandoriate. Oh Dikoro boshelebo. Hallelujah. You know if you have any loved ones obage that who has not yet come to Jesus Christ obage paule thavamat galawimu nolababu kenek sitinawana you know pray for them own gana yaaknya karanna love them ownta prema karanna and tell them ownta kiyanna as you get the opportunity obata avasthawa labena bitadi you know if you pray ඔබ යාඥා කරොත් God will hear and answer. දෙවියන් වහන්සේ අසල ඔබට පිළිතුරු දෙන්නට යනවා. Hallelujah. Hallelujah. Because he does not want anyone to perish. බඳුන් වහන්සේගේ කැමැත්ත කිසිවෙක් විනාශ වීම නොවේ. And as I was preparing අද දවසේ මම සූදානම් වන විට The Lord told me many of your loved ones are going to receive salvation. Hallelujah. දෙවියන් වහන්සේ කිව්වා ඔබගේ පවුලේ බොහෝ අය ගැලවීම ලබන්නට යනවා. Hallelujah. Hallelujah salvation is coming to your family. ගැලවීම ඔබගේ පවුල් වලට පැමිණෙනවා. But you must be bold. නමුත් ඔබ නිර්භීත වෙන්නට අවශ්‍යයි. You must be bold. ඔබ නිර්භීත වෙන්නට අවශ්‍යයි. And you ask God for compassion. ඔබ දෙවියන් වහන්සේගෙන් දැවීම ඉල්ලන්නට අවශ්‍යයි. Ask God to fill your heart with compassion. ඔබගේ හදවත ඒ දැවීමක් දෙන්නට කියලා ඔබ ඉල්ලන්නට අවශ්‍යයි. Hallelujah. If you don't have compassion, ඔබට ඒ දයානුකම්පාවක් නැත්නම් you're not going to touch people's life. ඔබට මනුෂ්‍යයන්ගේ ජීවිත ස්පර්ශ කරන්න බැහැ. You must love them genuinely. ඔබ මුළු සිතින්ම මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්නට ඕනේ. You love people genuinely. මනුෂ්‍යයන්ට මුළු සිතින් ඔබට ප්‍රේම කරන්නට පුළුවන්. Then you are going to be a soul winner all the time. එහෙනම් ඔබ නිරන්තරයෙන්ම ආත්ම දිනන්නෙක් වෙන්නට යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. This morning I want to release මේ උදැසන මම කැමති නිදහස් කරන්නට something of the holy spirit ශුද්ධාත්මයන් වහන්සේගෙන් යමක් his compassion and love උන්වහන්සේගේ දයානුකම්පාව ප්‍රේමය to fill your heart so much ඔබගේ හදවත පූර්ණ කරන්නට that god will give you opportunities දෙවියන් වහන්සේ ඔබට අවස්ථාවන් දෙන පිණිස this week මේ සතිය තුල to tell others about jesus and ආයට යේසුස් වහන්සේ ගැන කතා කරන්නට hallelujah hallelujah father in the name of the lord jesus යේසුස් වහන්සේගේ නාමයෙන් just lift up your hands ඔබගේ දෑත් ඔසවන ස්වර්ග දෙසට father in the name of the lord jesus පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් I release your love මම ඔබ වහන්සේගේ ප්‍රේමය නිදහස් කරනවා your compassion ඔබ වහන්සේගේ දයානුකම්පාව නිදහස් කරනවා your compassion වහන්සේගේ දයානුකම්පාව Lord we need your compassion පියාණනි ඔබගේ දයානුකම්පාව අපට අවශ්‍යයි ඔබගේ දයානුකම්පාව අපට අවශ්‍යයි to touch people මනුෂ්‍යයන්ව ස්පර්ශ කරන්න use us Lord අපිව පාවිච්චි කරන්න ස්වාමී use us Lord අපිව පාවිච්චි කරන්න use this church Lord මේ සභාව පාවිච්චි කරන්න ස්වාමී use us Lord අපිව පාවිච්චි කරන්න ස්වාමී to win the lost ඒ නැති වූවන් ගලව ගන්නට to win the lost ඒ නැති වූවන් ගලව ගන්නට to tell people about your great love මානුෂයන්ට ඔබගේ පුදුම වූ ප්‍රේමය ගැන කතා කරන්නට use us lord අපිව පාවිච්චි කරන්නට use your people lord ඔබගේ සෙනඟ පාවිච්චි කරන්නට fill them with such love ඔබ ප්‍රේමෙන් පුරවන්නට ස්වාමී fill us with such love අපිව ප්‍රේමෙන් පුරවන්නට ස්වාමී such love for you ඔබ වහන්සේ උදෙසා ප්‍රේමෙන් පුරවන්න that will be compelled එවිට අපිව පෙළඹ වෙන පිණිස will be compelled පෙළඹ වෙන පිණිස to bring Jesus යේසුස් වහන්සේව ගෙන එන්නට to the lost ඒ මනුෂ්‍ය නැති වෙන මනුෂ්‍යන් අතරට hallelujah hallelujah thank you father සුති පියාණනි come holy spirit පැමිණෙන ශුද්ධාත්මනි fill us afresh අපිව නැඹුලස පුරවන් fill us with your power බහස්සිගේ බලෙන් පුරවන් fill us with your love බහස්සිගේ ප්‍රේමෙන් fill us with your boldness බහස්සිගේ නිර්භීතකමින් පුරවන්